สาธุสาธุสาธุහොඳයි පින්තුනි ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්සරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි ගණනාත් විජයරත්න මහත්මයාගේ නිවසේහි ගණනාත් මහත්මයාගේ නයනි නෝනගේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන තමන්ගේ ආදරණීය දරුවන් දෙපළ පෙරමුණේ තබාගෙන ඒ වගේම ගණනාත් මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේත් මුලින් තියාගෙන වාර්ෂිකව තමන්ගේ නිවසේ සිදු කෙරෙන ධර්මචාරිකාමය වැඩසටහනයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් හැම අවුරුද්දෙම මේ පින්කම හිමා ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. ඉතින් ඒක තමන්ගේ නිවසේ ලොකු ආශිර්වාදයක්. ඉතින් අපේ බෞද්ධයන් හැටියට මේ වගේ පින්කම් කරනකොට අපේ ජීවිතයට, අපේ නිවසට, අපේ දරුවන්ට, අපේ ජීවිතවලට ඒක ලොකු ආශිර්වාදයක්, බ්ලෙසින් එකක්. දැන් ඔබ නිතර සජ්ජහනා කරනවා මංගල සූත්‍රය. මංගල සූත්‍රය කියන්නේ බ්ලෙසින්ස් ගැන කියන්නේ, සුප්‍රීම් බ්ලෙසින්ස් ගැන. ඒකේ බ්ලෙසින්ස් 30 ගණන් කියනවා. Practicing generosity is a blessing, supreme blessing. And taking care of our parents is a supreme blessing. Gratitude is a blessing. Listening to Dhamma is a blessing. discussing dhamma is a blessings. මෙන්න මේවා අපි වැඩිපුර ජීවිතේ කරන්න පුළුවන් නම් ඒ කරපු තරමට අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. අපි හැම දිනෙකම බලාපොරොත්තු වන්නේ ජීවිතයේ සතුට සැනසීම. ඒක මිනිස් ලෝකේ නොයෙක් ආකාරවලින් ලැබෙනවා. සමහර දේවල් අපි හුඟක් වියදම් කරලා කරන දේවල් තියෙනවා. ඒක සතුට බොහොම ටික කාලයකට විතරයි තියෙන්නේ. නමුත් බලන්න අද මේ වගේ පින්කමක් ඔබ නිවසේ කරාට පස්සේ මේ එන බොහෝ දෙනාට ඒක ජීවිතයට ආශිර්වාදයක්. අද මේ පින්කම ගැන හිතනකොට මේ මොහොත විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතේ නොයෙක් අවස්ථාවල මේ ගැන හිතලා ඔබට සතුට වෙන්න පුළුවන්. ඒක ලොකු ආශිර්වාදයක්. මේ ස්වාමීන් වහන්සේලා දකිනකොට සදාහතුක කරුණ දකිනකොට සම්බුද්ධ පූජා පවත්වනකොට බණහනකොට අපේ හිත හුඟක් පහදෙනවා, හිත පිරිසිදු වෙනවා. අපේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ අපි කොයිතරම් දුරට හිත පිරිසිදු කරාද කියන කාරණේ මත. දැන් බලන්න මේ මොහොතේ ඔබේ හිත හුඟක් ලස්සන නිසා තමයි ඔබේ හිතේ ලස්සන සතුට මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි බෞද්ධයන් හැටියට අපි මොන පින්කම කළාද? ඒ පින්කමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් අඩු කරගන්න එක. අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු කරගන්න එකයි කරන්නේ. වෙනත් විදියකින් කියනවා නම් පරිත්‍යාග සීලයේ වැඩි කරගන්නවා. මෛත්‍රිය වැඩි කරගන්නවා, ප්‍රඥා වැඩි කරගන්නවා. අපේ ජීවිතය අපි කොයිතරම් දුරට සතුටින් ඉනවාද කියන එක තීරණය වන්නේ පරිත්‍යාග සීලයේ දන් දීම, මෛත්‍රී වැඩීම, ප්‍රඥාව දිනු කිරීම කියන මෙන්න මේ කරුණ තුන කොයිතරම් ජීවිතයට සම්බන්ධ කරගත්තද කියන එක මතයි ජීවිතයේ සතුට හදා පවතින්නේ. නමුත් අපි බොහෝ විට හිතන්නේ හුඟක් ඉගෙන ගත්තොතින් හුඟක් ධනිය තියෙනවා නම් ලොකෝ ගෙදර කියනවා නම් සතුට තියෙනවා කියලානේ. ඒවත් සතුට ලබන්න හේතු වෙන කාරණා තමයි. නමුත් වෙනුතුනේ ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. නම් ජීවිතයේ නියම සතුට සැනසීම කියන එක තීරණය වන්නේ අපේ හිත පිරිසිදු වුණු පමණට. ඉතින් අපි බෞද්ධයන් හැටියට කොමන පින්කමක් කළාද? බුදුදහමේ බෞද්ධ ඥානවල මොන පින්කම අපි කළාද? දන් දුන්නත්, සීල සමාදන් වුණත්, භාවනා කළත්, අම්මට තාත්තට සැලකුවත් මේ හැම දෙයකින්ම අපි කරන්නේ මොකද්ද? අපේ හිත පිරිසිදු කරගන්න එක. ඒ හිත පිරිසිදු කරගත්තු පමණට අපේ ජීවිතයේ සතුට ජීවිතයේ යහපත වැඩි වෙනවා. ඉතින් අදත් ඔබ කරන්නේ මේ වගේ පින්කම් ටිකක් කියලා ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දානයක් විතරක් නෙවෙයි අද ලොකුම දානය ඔබ දෙනවාද ගෙදර? මොකද ඒ ලොකුම දානෙ? ඕ ධර්ම දානය. බොහොම හොඳයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාඳුරෝ දේශනා කළේ. The gift of Dhamma excels all other gifts. In this home today, you are giving the highest gift to the people, those who have gathered here. Then you can be happy. ඉතින් මේ ලොකුම දානය ඔබ අද ගෙදර අයට දෙනවා. මේ රැස් වෙච්ච අයට ඒක ඔබේ ජීවිත කාලයටම ලොකු ආනිසංසයක් කියලා හිතන්න. ඉතින් අපි මුලින්ම කරන්නේ අපි මේ සෝදානම් කරපු ගිලන්පස්ස, මල් පහන් ආදිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන එක. Now, first of all, we are going to pay our homage to the Buddha. At the same time, we offer these items to the Buddha's noble qualities. You have prepared here flowers, rings, candles, incense. These all things now we are going to offer to the Supreme Buddha, contemplating on Buddha's noble qualities. Whenever we think Buddha's noble qualities, at the moment, our mind is so pure and calm. Because Buddha has developed his mind to the maximum level with compassion and wisdom. That is why Buddha says, contemplating on the qualities of the Buddha is one of the meditation techniques that we can practice to purify our mind. According to Buddhism, there are 40 meditation techniques. Among them, contemplating on the qualities of the Buddha is a meditation technique. The reason is at the moment we contemplate our mind on Buddha's qualities. When we think Buddha's qualities, our mind is so pure and calm. No jealousy, no anger, no hatred at the moment. Now, We are going to offer these items to the Buddha, contemplating on his qualities. Itipiso Bhagava Arahaṁ, such indeed the exalted one, Arahaṁ, worthy. Sammasambuddho, supremely enlightened. Vijyacharana Sampanno, endowed with knowledge and conduct. Sugato, well gone. Lokavidu, knower of the world. Anuttaro Purisadamma Sarati, incomparable trainer of persons to be tamed. Sattadeva Manusvanam, supreme teacher of gods and men. Buddho, enlightened. Bhagava, exalted. Now, contemplating on these qualities, now we are going to offer these items to the Buddha's enlightenment has these virtuous qualities. Okay? Please recite these verses and stanzas together with the monks. Sado, sado, sado. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Itipiso bhagava arahaṁ sammasambuddho vidyācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati Santa Deva Manus Bundo Bhagavati Bundam Jivita Pariyanta Saranam Gacchami Vandami Chetiyam Sambhatane supatitthitam Saririka dhaktu maham Buddharupam sakalam sada Ghanasaram padidhe Dipena samadhan sinam Tiloka dīpaṁ saṁ buddhaṁ pūjayāmi tamonudam gandha sambhārayuktena dūpenāhaṁ sugandhinā pūjaye pūjaniyāṁ Pooja bhajana muntamam Vanna gandha guno bhetam Etam kusuma santatin Poojayami munindas Siripada saroruhe Pooje Buddham kusumena mena punyena metena labhami mokkham pubhan milayati yathaidam kāyo tathāyati vināsabhāvan Adivāse tuno bhante pāniyam nupanāmitam anukampan nupādāya patiganhātu muntama Adivāse tuno bhante gilāna pañcayam nimaṁ අනුකම්පන්නුපාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තිය සදෝ සදෝ සදෝ. හොඳයි පින්තුනි, ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ ටික වේලාවක් භාවනා කරන්නට. ඉතින් භාවනාව කියන එක දැන් වර්තමාන ලෝකේ බෞද්ධය විතරක් නෙවෙයි, අබෞද්ධය බොහෝ දෙනෙක් වර්තමානයේ භාවනා කරනවා. පාසල්වල, විශ්වවිද්‍යාලවල වෙනම කාලයක් භාවනා සඳහා වර්තමානයේ වෙන් කරලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒ බොහෝ දෙනෙක් පරිශන කළ හොයාගෙන තියෙනවා කොයිතරම් දුරට මිනිසුන්ගේ මානසික ආතතිය දුරු කරන්න භාවනාව ප්‍රයෝජනවත් වෙනවද කියලා. සාමාන්‍ය පාසල්වල විතරක් නෙවෙයි පින්නතුනි, ඇමරිකාව, එංගලන්තයේ ඇතුළු රටවල්වල ඉහළම ආරක්ෂක අංශවල ප්‍රධානීන් හිටන් වර්තමානයේ භාවනා ප්‍රැක්ටිස් කරනවා. එයාට භාවනා උගන්වන්නේ සමහර විට පැවිදි වෙලා හිටිය හාමුදුරුවෝ. සමහර හාමුදුරුවෝ තමයි භාවනාවට ගයිඩ් කරන්න ගිහිල්ලා. ඉතින් ඔබට ඇටමිටේ වීඩියෝ එහෙම දැක ගන්න පුළුවන් ඒ සමහර අවස්ථාවල කොයිතරම් දුරට ඒගොල්ලන් මේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්නවද කියලා. ඉතින් අපි ඒ අතින් බලනට අපි හුඟක් වාසනාවන්තයි. අපි උපතින්ම මේ වරප්‍රසාදය අපි ලබාගෙන තියෙන්නේ. නමුත් වෙනතුන අපි උපතින්ම ලැබපු නිසා ඇතමිට අපිට මේ ගෙච්චර වටින්නේ නැහැ කියලා වෙලා තියෙනවා. වෙනත් අය ඇතමිට සයිකොලොජි, සයිකියාට්‍රි ආදී සබ්ජෙක්ට්ස් වලින් රිසර්ච් කළා. ඒ පැත්තෙන් පරීක්ෂණ කළ මේකේ බෙනිෆිට්ස් ගැන කිව්වට පස්සේ තමයි ඇතමිට අපි දන්නේ මේක වටිනාකම. වර්තමානයේ වෙනතුනි විශේෂයෙන්ම සයිකියාට්‍රික්ස්ලා තමන්ගේ ක්ලයන්ට්ස්ලට දෙන තෙරපීස් අතරින් ප්‍රධානම දෙකක් තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ලවින් කයින්ඩ්නස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. ඔබ ඇතැම් විට පසුගිය වසර 40-50-30 කරපු සයිකියාට්‍රිස්ලගේ රිසර්ච් බැලුවත්, ඔබ එක්ස්පෙරිමන්ට් බැලුවත් ඔබට පෙනෙයි ඒගොල්ලන් එක දිගටම මේ දෙක ප්‍රැක්ටිස් කරන්න කියලා තියෙනවා. ඇත්තම මේ අය උපදින් බෞද්ධය නෙවෙයි බොහෝ දෙනෙක්. මේ අබෞද්ධය බටහිර අය. ඉතින් මේ අය ප්‍රැක්ටිස් කළා, රිසර්ච් කළා, අපට හොයාගෙන ඉදිරිපත් කරනවා මේ දෙක කොච්චර නම් වැදගත්ද කියලා. අපි යම්කිසි වෙලාවක අපේ මානසික ආතතියකින් අපි ඉන්නවා නම්, අපි ස්ට්‍රෙස් වලින් ඉන්නවා නම්, ඒ බොහෝ විට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ ප්‍රධානම කරුණක් තමයි අනිත් අය සමග තියෙන අමනාපය. හේට්‍රඩ්, anger. Anger is the main reason of stress. If we can overcome anger or hatred, actually we can overcome more than 50% stress from our mind. According to Buddhism, Buddha has explained the importance of practicing loving kindness. He who wishes to attain peace of mind has to practice loving kindness. අනිත් පැත්තෙන් ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල මයින්ඩ්ෆුල්නස් එක ප්‍රධාන වශයෙන්ම කියලා තියෙනවා. එතකොට මෙන්න මේ කරුණ දෙක මත තමයි සම්පූර්ණම බුදුදහම ඉගැන්වීම් තියෙන්නේ. බුදුදහම විතරක් නෙවෙයි වර්තමාන මානසික ආතතිය දුරු කිරීම සඳහා සඳහන් කරන සියලුම රිසර්ච් වලදී ප්‍රැක්ටිස් කරන්න කියලා කියන ප්‍රධානම කරුණ දෙකත් මේ කාරණා දෙක. ඉතින් අපට දිනපතාම අඩු ගානේ විනාඩි 5ක් හරිය අපට මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. යානිසංශ මේ ජීවිත කාලෙම අපට දැක ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලෙම ඒකේ රිසල්ට් එක අපිට බලන්න පුළුවන්. ඉතින් ගෙදර අම්මයි තාත්තයි දෙන දරුවන්ට මේකට උදව් කරන්න ඕන. විනාඩි 5ක් 10ක් දරුවත් එක්ක බුද්ධ වන්දනා කළා, බුදුහාමුදුරන්ට මල් ටිකක් පහනක් පූජා කළා, ගිලම්පස්ස පූජා කළා. දරුවත් එක්ක විනාඩි 10ක් මේ වැඩේ පිළිවෙලෙන් යෙදෙන්න පුළුවන් නම් ඒක තමන්ටත් දරුවන්ටත් දෙපිරිසටම ලොකු යහපතක්. දැන් මේ අවස්ථාවේදී අපි ටික වේලාවක් බුදුගුණ භාවනා වඩලා ඒ බුදුගුණ භාවනාව තුළින් අපේ හිත ඇති කරගන්නා වූ මානසික ශක්තියෙන් ලෝකේ හැම සත්වයක්ම සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Now we are going to practice Buddha Anusati Bhavana, the contemplation on Buddha's noble qualities. By acquiring positive energy, contemplating on Buddha's qualities, we spread to the people those who are in the world, thinking, may all beings be well, happy and peaceful. Buddha's all qualities are included into 9, like Arahang, Samma Sambuddho, Vijjachana Sampanno. By thinking these qualities, we acquire positive thoughts. With a powerful mind with positive thoughts, we practice loving kindness to everyone in the world, thinking, may all beings be well, happy and peaceful. Okay, please ready to practice Buddha Anusati and loving kindness meditations. Okay. Now we are going to practice meditation. Please take a seat as you are very comfortable and relax your body and place your hands down and keep your right hand on the left hand. Okay. Keep your body please straight and relax. And close your eyes gently. Relax your body please again. Be aware of your body posture that you are sitting here from your legs to head. Now, I am going to practice meditation, mental culture. I think Buddha's noble qualities and also I practice loving kindness to everyone in the world. I think Buddha's very beautiful statue. The Supreme Buddha is in front of me. Now I think Buddha's noble qualities. The Supreme Buddha developed his mind to the maximum level with loving kindness and wisdom. I think his noble qualities. Bhagavato Arahaṃ Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta Sammasam Buddhrajanan Vahanse Tule Phevati Araham Sammasam Buddhu Gunen Tejasin Lovasi Silu Satyo Supatvetva. By the power of the quality of the Buddha, Araham, worthy, may all beings in the world be well, happy and peaceful.

nor of the world. May all beings in the world be well, happy and peaceful. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, අනුත්තර පුරිස ධම්ම සාරති incomparable trainer of persons to be tamed. May all beings in the world be well, happy and peaceful. Bhagavato සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානම් බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, සත්තා දේව මනුස්සානම් the supreme creator of gods and men. May all beings in the world be well, happy and peaceful. භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Buddha enlightened. May all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena

happy and peaceful. May I live well, happy and peaceful. Sādhu, sādhu, sādhu. Samantā cakkavālesu atrā gacchantu devatā. Saddhammaṃ munirājassa sunantu sagga mokkhadam. Dhamma savana kālo ayam badantā. Dhamma savana kālo ayam badantā. Dhamma savana kālo ayam badantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Yatāhi aṅga sambhārā hoti sandho rato iti. Evaṁ khandesu santesu hoti santo ti sammuti. Sraddhavanta Pinnatuni, Garanāt Vijay Ratna Mahatmāge menivasehi. මේ සිදු කෙරෙන පින්කම අද දින වාර්ෂිකව සිදු කරන පින්කම හැටියට බොහොමත්ම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිදු කිරීමෙන් විශේෂ අරමුණක් වශයෙන් බලාපොරොත්තු වෙනවා. මේට වසර 3කට කලින් මියගිය ආනන්ද දේවප්‍රිය මහත්මයාට පින් අනුමෝදන් කරන්නට, නයනි නෝනගේ ආදරණීය පියතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමාටත් මේ පින් අනුමෝදන් වේවා කියන පැතුමෙන් අපේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ වජිරා කියන සූත්‍රය. ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුතනිකායේහි සඟාතක වර්ගයේහි භික්ඛුනි සංයුතේන වජිරා කියන සූත්‍රය. එයි මේ සූත්‍රයට වජිරා කියලා කියන්නේ. මේ සූත්‍රය දේශනා කරන හේතුනේ වජිරා කියන භික්ෂුණියා. ඒ භික්ෂුණියට එක්තරා අවස්ථාවකදී මාරයා ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා වජිරා කියන මෙහෙණින් වහන්සේ දේශනා කරපු සූත්‍රයයි මේක. බුදුරජාණන් වහන්සේගෙන් කලින් අසා දැනගත්තු කරුණ වලින් දහම දැනගෙන දහම ප්‍රගුණ කළා රහත් භාවයට පත්වෙච්ච කාන්තාවක් මෙහෙණින් වහන්සේ නමක් තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් කාන්තාවන්ට ලොකු අභිමානයක් මේ සූත්‍රය. ඉතින් අද පින්නතුනි මේ සූත්‍රය සඳහන් කරන කලින් අපි මේ සූත්‍රයේ පසුබිම දැනගන්න එක වටිනවා. දිනක් වසවර්ති මාරයා මේ වජිරා මෙහෙණිය ඉන්න තැනට ඇවිල්ලා එතුමිය බිය ගන්නවන අදහසින් තමයි මේ ප්‍රශ්නය ඇහුවේ. එක්තරා දවසක වජිරා කියන භික්ෂුණිය උදෑසන වරුවේ පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ වළඳලා ගහක් යට ඉඳලා ඊට පස්සේ සවැත් නුවර සමීපයේ තිබුණු අන්ධ වනය කියලා කැලයක් තිබුණා. අන්න ඒ වනාන්තරයේ විවේක සුවයෙන් සවස් කාලේ හිටියා. මේ අවස්ථාවේදී පවිටු මාරයා, වසවර්ති මාරයා කියන්නේ දිවිලෝක 6න් පරිනිමිත වසවර්ති කියන දිවිලෝකයේ ඉන්න මේ වසවර්ති මාරයාගේ ලක්ෂණයක් තමයි බොහෝ දෙනා හිත දියුණු කරපු අය නැත්නම් හිත දියුණු කරන්න උත්සාහ කරන අයට කරදර කරනවා. බොහොම බියට ඇති ගැනීම ඇති කළා ඒ අයගේ චිත්ත සමතේ නැති කරන්න උත්සාහ කරනවා. එතකොට මේ වජිරා භික්ෂුණිය මෙහෙම විවේකීව ඉන්න දැකලා තමයි මේ මාර්යා ඇවිල්ලා ප්‍රශ්න කළා මෙතුමිය බිය ගන්න උත්සාහ කළේ. ඇවිල්ලා ගාථාවක් ප්‍රකාශ කළා. මොකද මේ ගාථාව වසවර්ති මාර්ය සඳහන් කරනවා කේනායන් කකතෝ සත්තෝ කුවන් සත්තස්තකාරකෝ කුවන් සත්තෝ සමුප්පන්නෝ කුවන් සත්තෝ නිරුජ්ජති. ඔව් වහන්නේ මේ වජිරා භික්ෂුණියගෙන් මේ සත්වයා කවරකු විසින් නිර්මාණය කරපු දෙයක්ද? දැනුත් ඔබ ඇතැම් විට යහළුවන් එහෙම හම්බුනහම යහළුව ඔබට කියනවා මේ සත්වය නිකම් පහළ වෙලා නැහැ, යම්කිසි නිර්මාණවාදී දෙවියෙක් තමයි නිර්මාණය කළ තියෙන්නේ කියලානි. ඔබිනොත් බොහෝ විට අහනවා ඇති. එතකොට මේ මාර්යාත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි ඇහුවේ. අහනවා මේ සත්වයා නිර්මාණය කළේ කවුද? ඒ වගේම මේ නිර්මාණය කරපු තැනැත්තා කොහෙද ඉන්නේ? ඊට පස්සේ ආනවා මේ සත්වයා කොතනද හටගත්තේ? මේ සත්වයාගේ හට ගැනීම කොතනද? ඒ වගේම කුවන් සත්වෝ නිරුජ්ජති, මේ සත්වයා කියන මේ ස්වභාවය නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ කොතනද කියලා ඇහුවා. ප්‍රශ්න කීපයක් අහනවා. මොකද ප්‍රශ්නය? මෙහි ඉන්න සත්වයා දැන් ඔබ දැන් මම සත්‍ය කියලානේ අපි කියන්නේ. බින් කියලා අපි කියන්නේ. මොකද මේ සත්වයා කවරෙක්ද නිර්මාණය කළේ? ඒ වගේම මේ නිර්මාණය කරපු තැනැත්තා කොහෙද ඉන්නේ? මේ හටගත්තු සත්වයා කොහොමද හටගන්නේ? මේ සත්වයා නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මෙහෙම ප්‍රශ්නය අහපු වෙලාවේ වජ්‍රාය වික්ෂණිය පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. බැලුවා මේ ප්‍රශ්න අහන කෙනා කවුද කියලා. මනුස්සයෙක් වගේ ඉදිරියේ පෙනී සිටලා තමයි ඇහුවේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ රහතන් වහන්සේලට, ස්වාමීන් වහන්සේලට අමනුෂ්‍යයන් ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් අහපු අවස්ථා තියෙනවා. එතකොට මුලින්ම බලන්නේ මේ ප්‍රශ්න අහන කෙනා කවුද කියලා බලනවා. ඉස්සෙල්ලාම බලන්නේ මනුස්සයද අමනුෂ්‍යද කියලා තමයි බලන්නේ. මොකද අමනුෂ්‍යයන්ට පුළුවන් මනුෂ්‍යයන්ගේ වේශයෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන්න. මනුෂ්‍යයද අමනුෂ්‍යයද කියලා බලනකොට බලන ප්‍රධාන කාරණයක් තියෙනවා, දැනගන්න විදියක් තියෙනවා. මොකද විදිය? ඉතින් හෙවණැල්ල දැන් හෙවණැල්ල තියෙන්න ඕන නම් ලයිට් තියෙන්න ඕනනේ. දැන් ලයිට් නැත්නම් අපිට හෙවණැල්ල බලාගන්න බෑනේ. ඒකත් එක ක්‍රමයක් තමයි ඇත්තේ. හොඳයි. හැබැයි හෙවණැල්ල නැති වෙලාවලුත් තියෙනවා අපේ එකයි. හෙවණැල්ලෙන් විතරක් බෑ බලාගන්න එකයි. ඒක උත්තරේ හරි. ඒක පැත්තක් හරි. හැබැයි ඊටත් වඩා බලාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? ඔව්, ඇසිපිය ගහීමෙන් තමයි බලාගන්නේ. ඈ ඇසිපිය ගහන්නේ ඇයි? එතකොට ඒ වගේ තව සලකුණු කීපයක් තියෙනවා. ඉතින් දැනගත්තා කොහොම හරි එතුමිය හොඳට නුවණින් බලලා තමන්ගේ ඥාණයෙම බලන්න ඇති මේ දැනත්තා කවුද කියලා පැහැදිලිවම කවුද පුද්ගලයා කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන ප්‍රශ්නෙට උත්තරේ හැටියට කියනවා බොහොම ලස්සන උත්තරයක්. මොකද්ද උත්තරය? ඒ උත්තරේ තමයි කින්නු සත්තෝති පච්චේසේ මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිදං සත්තූප ලබ්බති. කැලේම මාරේ කියලා මමතම අමතලම කියනවා ඔබ සත්වයේ කියලා කාටද ඔබ කියන්නේ? ඔයි සත්වයේ කියලා ඔබ කාටද කියන්නේ කියලා අහනවා. කියනවා ඒක මාර දිට්ටි ගතන්නුතේ කියලා. මේ සත්වයේ කියලා හිතාගන්න එක හරියට හිතාගෙන ඉන්න එක මාර දෘෂ්ටියක් විතරයි. එහෙම සත්වයේ කියලා කෙනෙක් නැහැ. සුද්ධ සංඛාර පුඤ්ජෝයම්. මෙතන තියෙන්නේ සංස්කාර පුඤ්ජයක් විතරයි. සංස්කාර කියන්නේ මේ හේතුඵල ධර්මකින් හටගත්තු මේ ප්‍රොසෙස් එකක් විතරයි තියෙන්නේ. එහෙම සත්වයේ කියලා දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා නයිදං සත්තුපලම්බති. මෙහි සත්වයේ කියලා පැනවෙන්න කෙනෙක් නැහැ. නිර්මාණය කළ හරියට නිත්‍ය වශයෙන් ගන්න කෙනෙක් නැහැ කියලා. ඊට පස්සේ උදාහරණයක් කියනවා යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. වජිරා මෙහෙණිය ලස්සන උපමාවක් කියනවා. මොකද්ද උපමාව? උපමාව තමයි යතාහි අංග සම්භාරෝ. හරියට කරත්තයක කොටස් එකතු වුණාට පස්සේ කරත්තය මොනවද තියෙන කොටස්? රෝධ තියෙනවා, බියගස තියෙනවා, මේ වගේ කීපයක් එකට එකතුල තමයි කරත්තය හැදෙන්නේ. අන්න ඒ දේවල් ටික එකතු වුණාම කරත්තය කියලා ශබ්දයක් නිර්මාණය වෙනවා වගේ. ඒවං කන්දේසු සන්තේසු. අන්න ඒ වගේ තමයි මේ රූපාදී ස්කන්ධ පංචක එකතු වෙච්ච තැන හෝති සත්තෝති සම්මුති. සත්‍යය කියලා සම්මුතියක් පැනවෙනවා. සම්මුතිය කියන්නේ මේක පනවන දෙයක් විතරයි, කියන දෙයක් විතරයි, මේක ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. හරියට සේවනැල්ල දේ දුන්න වගේ දේවල් තියෙනනේ. දැන් දේ දුන්නක් දැක්කම අපි හරිය ලස්සන දේ දුන්නක් කියලා පින්තූර ගන්න ඕන එක දේවල් කරනවනේ නේ. නමුත් දේ දුන්න කියලා 아무 දෙයක් නැහැ. අර ජල වාෂ්පයෙන් හිරු රශ්මිය යනකොට අපි දේ දුන්න කියලා කියනවා. ඒ පෙනෙන දෙයක. අන්නේ වගේ සම්මුති සත්‍යයෙන් ගත්තොතින් කන්වෙන්ෂනල් ට්‍රූත් එකෙන් ගත්තොතින් සත්‍යය කියලා ඉන්නවා. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තොත් මෙහෙම සත්‍යය කියලා දෙයක් නැහැ. මේ කොටස් පහක එකතුවක් විතරයි තියෙන්නේ. අපි මේ සත්‍යය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? අපි මේ සත්‍යය කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් මේ රූපයට මේ සත්‍යය කියන්නේ. කවුරු හරි කෙනෙක් දැක්කහම රූපයෙන් අපි හඳුනනවා නම් ඒ හඳුනන කෙනාට තමයි අපි ඇත්තෙම සත්වයා කියලා කියන්නේ. ඇත්තෙම යාද සත්වයා. ඒක පහෙන් එක කොටසක් විතරයි. සත්වයේ කියලා සකස් වෙලා තියෙන කොටස් පහක එකතුවකින්. මොනවද ඒ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහක් එකතු වෙච්ච තැන තමයි සත්වයේ කියලා පනවලා තියෙන්නේ. මේ පහ වෙන් කරාට පස්සේ ඇත්තටම සත්‍යය කියලා ගන්න දෙයක් නැහැ. දැන් මේකට ධර්මයේ තවත් උදාහරණයක් තියෙනවා. හරියට මිට කියලා. අපි මිට කියලා කියනෝනේ. මිට කියලා අමුතු දෙයක් නැහැ. මේ ඇඟිලි පහක් විතරයි තියෙන්නේ. ඇඟිලි පහ එකතු වෙච්ච තැන අපි මිට කියලා කියනවා වගේ මේ කොටස් පහක් එකතු වෙච්ච තැන අපි සත්‍යය කියලා කියනවා. එතකොට මේ ස්වභාවය මෙහි ලක්ෂණය තමයි මේ හැදිච්ච කොටස් පහම ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි, හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒතර මෙන්න මේ කාරණිය තමයි මේ වජිරාමහිණිය කියන්නේ. ඊට පස්සේ තවත් වැදගත්ම කාරණයක් කියනවා. දුක්ඛ මේවහි සම්භවති දුක්ඛං තිට්ඨ තීච්ඡේව චේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භවති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ දුකමයි. තියෙනවා නම් යමක් තියෙනවා කියලා කියන්නේ දුකමයි. ඒ වගේම නිරුද්ධ වෙන්න තියෙනවා නම් නිරුද්ධ වෙන්නේ දුකමයි කියලා. දැන් අපි සත්‍යය කියලා ඉන්නවා කියලා කියන්නේම මේ දුක් ටිකක එකතුවකටයි මේ කියන්නේ. ඒ දුක් ටික නිරුද්ධ වෙන විදියට දර්ශනයකින් අපි බලනකොටම සත්‍යය කියලා දෙයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ආ දුකනොත් නිදහස් වෙලා ඉන්නේ. මෙන්න මේක තමයි මේ සූත්‍රයේ සරල අදහස. මේ සූත්‍රයේ මේ ගාථා ටික කිව්වට පස්සේ මාරය තේරුම් ගත්තා මේ භික්ෂුණිය තමන්ව හඳුනාගත්ත කියලා. බොහොම සංවේගයකට දුකටපත් වෙලා යතනම අතුරු දහම් වුණා. ତොර මේක කෙටියෙන් කිව්වට මේක ගැඹුරු එකක් මේක. හොඳයි මේකේ කරුණු ටික අපි ටිකෙන් ටික විස්තර කරනවා. ඒ විස්තර කරන කලින් බුදුදහමෙහි පියවර කීපයක් අපි ටිකෙන් ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බුදුදහම කියලා අද වර්තමානයේ කුමක් හෝ දෙයක් ප්‍රායෝගිකව කරනවා නම් අන්න ඒ තැන Taman දැන් කොතනද ඉන්නේ, කොයි තැනද ඉන්නේ කියලා Tamanටම Taman ගැන බලා ගන්න පුළුවන්. ඊටාම සරල දේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා බුදුදහමේ කොයි තරම් දොරට Taman යමෙන් ඉන්නවාද කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා. ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවනං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ඒකේ තේරුම තමයි මම කෙලෙස් දුරු කිරීම, කෙලෙස් ප්‍රහීන කිරීම පනවන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මේ දුක දන්න කෙනාට, දුක දකින කෙනාට කියලා. මේක තමයි ඉහෙලටම යනකොට ධර්මය යන්නේ. ඒකෙදිත් පින්නතුනේ පළවෙනි පියවර තමයි අපි දැන් මේ ඉන්න තැන අපිට ලැබිච්ච ජීවිතය ගැන අපි තේරුම් ගන්නට ඕන. අපි මේ අවස්ථාවේදී මේ වගේ මනුසාත්ම භාවයක් ලැබලා තියෙනවා නම් අපි කොයිතරම් පිං කළද අද මේ තත්ත්වය ලබාගෙන තියෙන්නේ කියලා තමන් ගැනම තමන් දැන ගන්නට ඕන. ඒකෙන් තමයි ලොකු සතුටක් ඇති වෙනවා, අභ්‍යන්තර ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. කොයිතරම් පිං කළද, කොයිතරම් වාසනාවන්තදවද තමන් අද මේ මනුසාත්ම භාවය මේ විදියට ලබලා බුද්ධෝත්පාද කාලයක් ලැබුවේ කියන එක. අපිට මේක ඇදැමිට පින්නතුනේ හිතා ගන්නවත් බෑ මේක. අපිට හිතෙන්නේ ලෝකෙ මිනිස්සු හුඟක් ඉන්නවා, දැන් ලෝකෙ ජනගහනය කෝටි 700ක් විතර ඉන්නවා. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා අපිට හිතෙන්නේ ඇදැමිට. නමුත් පින්නතුනේ අපේ මේ ජීවිත පිටපස්සේ තියෙන දේ බැලුවහම අපි විශාල පිනක් කළා. ලොකු කුසලයකින්, ලොකු ප්‍රාර්ථනාවකින් තමයි මේ හේතු ටික ඔක්කොම එකට මේ මොහොතේ අපි ලබාගෙන තියෙන්නේ. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබට මනුස්ස ලෝකේ නොලිබ යන තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබ උපතින්ම අන්ධ වෙන්න තිබුණා. බිහිර වෙන්න තිබුණා. මන්දබුද්ධික වෙන්න තිබුණා. ඇතැමිට ආබාධිත වෙන්න තිබුණා. ඒ සියලුම දේවල් වලින් වළක්වලා ඔබ මේ තත්ත්වයට අරගෙන ආවා. ඒ විතරක් නෙවෙයි, ඒ පිනේ අඩුපාඩුවක් තිබුණා නම් ඔබට ලැබුණු දරුවා ඇතැමිට ආබාධිත දරුවෙක් වෙන්න තිබුණා. ඇස් දෙක නොපෙනෙන, කන් දෙක නොඇසෙන, මන්දබුද්ධික, අංග විකල දරුවෙක් වෙන්න තිබුණ මේ පින ඔබට අඩු වුණා නම්, මේ සියලුම දේවල් ඔබ මගහැරලා මේ තත්ති ලබා ගත්තේ ලොකු පිනකින්. ඒ වගේම මේ පිනින් ලැබපු දේවල් හිතන්න එපා හැමදාම මේ විදිහට තියේ කියලා. මේ දේවල් අතීතයේ යම් යම් කර්ම විපාක හේතුයෙන් කොයි වෙලාවක මේවට බාධා වේද දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුදහමේ සඳහන් කරන්නේ මේ පින අඩු වෙන්න කලින් හැකිතාක් නිතර හොඳම කුසල දහම් කරගන්න කියලා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් ජීවිතේ කරගන්නට ඕන. සාමාන්‍ය දන් දෙනක විතරක් නෙවෙයි. විශේෂයෙන් පංචශීල රකින්න ඕන පුළුවන් තරම්. ඒ විතරක් නෙවෙයි, ලෞකික වශයෙන් ගත්තොත් ඉහළම කුසලය වන මෛත්‍රී භාවනාව වඩන්නට ඕන. මෛත්‍රී භාවනා වැඩීමෙන් අපේ කුසලිය හුඟක් ඉහළට දාගන්න පුළුවන්. දවසක අඩුම ගානේ විනාඩි 5ක් හරි ආරම්භයක් විදියට මෛත්‍රී භාවනා වඩන්නට ඕන. මේක තමයි අපට තියෙන ලොකුම රැකවරණය. ඒත් එක්ක තව තවත් ඉදිරියට යන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එතකොට ධර්ම ශ්‍රවණය කරනකොට මෙන්න මේ ගුණාංග ටික තමන්ගේ ළඟ වැඩෙන්නට ඕන. ඒ වගේම ධම්මගේ ඉහළට යනකොට තමන්ගේ ළඟ මූලික වශයෙන් ගුණාංග ටිකක් තියෙනට ඕන. විශේෂයෙන්ම යහළ මිත්‍රාදීන් ඇසුරු කරන්න මේ වගේ හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන්න තමන්ට ගුණාංග ටිකක් තියෙන්න ඕන. මේ හැම දෙනාගේම ළඟ මේ ගුණාංග ටික තියෙන වෙන නිසා තමයි ඔබ මෙහෙම එකතු වෙලා ඉන්නේ අද. හැබැයි ඔබ තියෙනද කියලා ධන්නේවත් නැහැ. ධර්මය අහනකොට තමයි ඔබට ඒක තේරෙන්නේ ඔබ කොච්චර වාසනාවන්තද කියලා. මේ වගේ හොඳ කල්යාණ මිත්‍රයන් ලැබිලා ධහමක් අහන්න වටා පිටාවක් සැලසෙන්නේ ඔබේ ළඟ ප්‍රධාන ගුණාංග කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ පරිත්‍යාගශීලී. දන් දෙන අය. දන් දෙනවා කියන තමන් සන්තකවදියා පරිත්‍යාග කරන ඔබ සූදානම්. අඩුම ගානේ මේ වෙලාවේ ඔබේ කාලය හරි ඔබ මේ කැප කරලා ඉන්නේ. ඒකත් පරිත්‍යාගයක්. ඒකත් දානයක්. එතකොට පරිත්‍යාග ශීලීත්වය තමයි මිතුරන් දිනා ගන්න පළවෙනි අංගය. බුදුහාමර දේශනා කරනවා වරක් ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං මිත්තානි ගන්ධති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. බුදුහාමර දේශනා කරන්නේ මොකද්ද? දදං මිත්තානි ගන්ධති, දෙන තැනැත්තා, දන් දෙන තැනැත්තා තමයි මිතුරන් ජයග්‍රහණය කරන්නේ. අපට හුඟක් යාළුවෝ ඉනව නම් ඒ කියන්නේ අපි පරිත්‍යාග ශීලී. අපි ඇසුරු කරන අපේ උගත් කන් නෙවෙයි බලන්නේ. අපේ ලස්සන නෙවෙයි බලන්නේ. අපි මාසික කොච්චර වැටුපක් ගන්නවද කියලා නෙවෙයි බලන්නේ. අපි කොච්චර ඕනෝන්ගෙන්ට උදව් කරනවද, පරිත්‍යාග සීලයද කියන එක එක ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි සිල්වත් බව. අනේ සිල්වත් බව නිසා හොඳ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා. විශේෂයෙන් පංච සීලය රකින්න එක. ඒක ලොකු ආනිසංසයක් තියෙන දෙයක්. අපි නොහිතුවට. ඊළඟ කාරණය තමයි කෘතවේදීත්වය, කළගුණ සැලකීම කියන. මෙන්න මේ තුන අපේ ළඟ තියෙනවා. ආරම්භයේදී මේ තුන තියෙනට ඕන. පහුගිය කාලේ පින්නතුනි රුසියාවේ එක්තරා ශිෂ්‍යෝ කණ්ඩායමක් එකතු වෙලා ලොකු සම්මන්ත්‍රණයක් තිබිලා තියෙනවා. මේ සම්මන්ත්‍රණයේදී විශේෂයෙන් සාකච්ඡා කළ තියෙන්නේ AIDS පිළිබඳව. HIV වෛරසය අඩු කරගන්න මොකද කරන්න ඕනේ ලෝකෙට කියලා. මේ පින්නතුන් සමහරට මේ වැඩසටහන අහන්නේ නැති. අර ඔවින්දු විජේවීර කියලා කෙනෙක් කතාවක් කළා. ඇහුවද? කවුරුවත් නැහනේ. එතකොට යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ගෙන් එන්න ඕනේ මේක. YouTube එකේ හරි කියලා බලන්නේ. ඔවින්දු විජේවීර කියලා බලන්නකෝ YouTube එකේ. ඔබට ඒක අහන්න පුළුවන්. ඒ ශිෂ්‍යෝ දහස් ගාණක් එකතු වෙලා මේ තිමිට සම්මන්ත්‍රණයේදී ඒකේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ තියෙන්නේ HIV වෛරසය නැති කරන්න, ඒක ජය ගන්න මොකද කරන්න ඕනේ කියලා. අපේ ලංකාවේ ශිෂ්‍යයෙක් තමයි ඉදිරිපත් කරපු එකෙන් පළවෙනි ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. ඔහු මොකන්ද දීපු උත්තරේ? ඔහු කියන්නේ පංචශීල පදනම. ඔහු ඔප්පු කළා තියෙනවා පංචශීලය රකින්නවා නම් බොහෝ දෙනෙක් කියන්නේ HIV වෛරසය හැදුනට පස්සේ සුව කරන ආකාරය. මෙයා ඉදිරිපත් කරනවා අපේ රටේ මේක නැත්ති, අපේ රටේ මේක අඩු. මෙන්න මේ පංචශීලය පදනම් කරගත්තු සමාජයක් හින්දා ලෝකෙට මේක නැති කරන්න මෙන්න මේකයි ක්‍රමය කියලා. ඔහු මේක ඉදිරිපත් කරාට පස්සේ ඌට වෙනම වෛද්‍යශ්‍යෝ ගානක් දීලා තියෙනවා මේ ගැන රිසර්ච් කරන්න කියලා. රුසියාවේ. මේ ඔවින්දු විජේවීර කියන කවුද දන්නවද? ඈ? රෝහණ විජේවීරගේ පුතා. වෙන කෙනෙක් නෙවෙයි. ඔහු උසස් අධ්‍යාපනය ලබන රුසියාවේ. ඉතින් අපට ඇත්තෙම අපේ පංචශීල රකින්නයි කියලා කිව්වට අපි රකින්නවා තමයි. නමුත් අපි ඇත්තටම මේක කොච්චර වටිනවද, කොච්චර අපේදී ලෝකෙට අරන් යන්න පුළුවන්ද කියන එක ගැන අපි ඇතැමිට හිතලවත් නැහැ. ඉතින් අපි මේක උදාහරණයක් විතරයි සඳහන් කළේ. පින්නතුනි මෙන්න මේ ලක්ෂණ තුන අපේ ළඟ තියෙනට ඕන. පරිත්‍යාගශීලීත්වය, සිල්වත් බව, කළගුණ සැලකීම. තවත් ධර්මයේ ගැඹුරට යනකොට තවත් ලක්ෂණ ටිකක් තමන්ගේ ළඟ තියෙනට ඕන. ඒ ලක්ෂණත් ඔබේ ළඟ තියෙනව ඇත්තෙම. නමුත් ඔබ දන්නේ නැහැ තියෙනවද කියලාවත්, ඒව අවශ්‍යද කියලාවත් ඔබ දන්නේ නැහැ. එන් එකක් තමයි පින්නතුනි අවංක බව කියන එක තියෙනට ඕන. දෙවෙනි ලක්ෂණය තමයි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ ධර්මයක් අහනකොට ඒ ධර්මයේ සැබෑ දහමක්ද, ඒ අහන දහමෙන් තමන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ මොහ දුරු කරගන්න පුළුවන්ද කියලා තමන්ට කම්පයා කරලා බලන තරම් බුද්ධියක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි සුවච බව කියන එක. සුවච බව කියලා සාමාන්‍ය අපි කියන කීකරුකම කියලා, නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන එක. සුවච බව කියන්නේ gently spoken කියන එක. gently speak කියනක නෙවෙයි gently spoken කියන එක. කියන්නේ වෙනත් කෙනෙක් දෙයක් කියනකොට සාවධාන වැහුම්කන් දීමේ ස්වභාවය active listening කියන එක. එතකොට දහමේ අන්තිම මොහොතට, ඒ කියන්නේ අර මුලින් අඩුපාඩු තිබුණත් මෙන්න මේ ලක්ෂණ තුන කෙනෙක් ළඟ තියෙනවා නම් අවංක බව, බුද්ධිමත් බව සහ මේ active listening කියන මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඒ තැනැත්තාට දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඕනම මොහොතක තමන්ට තමන්ගේ ආධ්‍යාත්මික මට්ටම ඉහළටම දිනු කරගන්න පුළුවන්. හොඳයි. අන්නේ ලක්ෂණ ටිකත් එක්ක යනකොට අපට ධර්මය ඇහෙනකොට අපට ඒ ධහමින් ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එක. කර්මය පිළිබඳව තියෙන අවබෝධය. අපේ හිත මුල්ලලා අපි කරන කර්ම වලට ඊට අනුරූප විපාක ලැබෙනවා කියන කාරණේ. අපේ හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදු කුමක් හෝ කළොතින් තමන්ට සැප විපාක විඳින්න ලැබෙනවා කියන කාරණය. මෙන්න මේකයි දහමින් ලැබෙන පළවෙනි අවබෝධය. මේ අවබෝධය ලැබීමත් එක්කම හැකිතාක් දුරට සම්පපාපසකරණම් කියපු විදියට අකුසලෙන් මිදෙනවා, කුසල සූප සම්බදා කියපු විදියට හැකිතාක් ජීවිතේ කුසල කරගන්නවා. සචිත්ත පරියෝධපනන් ටිකෙන් ටික තමන්ගේ හිත තැම්පත් කරගන්න. මෙන්න මෙතෙන්දී පෙන්නුතුනි ප්‍රධානම දෙයක් තමයි අපි මුලින්ම සඳහන් කළා ওই මංගල සූත්‍රේන කරුණ පෙන්නුතුනි. අපි බොහෝ විට මංගල සූත්‍රය සජ්ජහනා කරනවා. නමුත් අපි බොහෝ විට ඒකේ වටිනාකම දන්නේ නැහැ. මංගල කරුණ 30 ගණක් කියනවා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පතිරූපදේශ වාසෝච දානංච ධම්මචර්යාච මාතාපිතෝ පට්ඨානං කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා. මේ කරුණු ගානක් කියනවා පිනතුනි. බලන්න පිනතුනි මේ කරුණු ටික තේන දැනක ලියා ගන්න ඔක්කොම ටික. ලියාගෙන බලන්න දවසට තමන් ගියතින් මේ කරුණු කීයක් ප්‍රැක්ටිස් වෙනවද කියලා බලන්න. මෙන්න මේ කරුණු ගාන වැඩි කියන්නේ තමන් ජීවිතයේ සතුට සැනසුම වැඩි කියන එක. අම්මට තාත්තට සලකනවා නම්, බනහනවා නම්, සාමි බහරයවන්ට හොඳට සලකනවා නම්, දරුවෝ ටික දැහැමිව බලා ගන්නවා නම්, දැහැමිව රැකියාවක් කරනවා නම්, මේ වගේ කරුණු වලින් තමයි තමන්ගේ ජීවිතයේ සැපපැත්ත වැඩි වෙනවාද කියලා බලන සලකුණු ටික. ඊළඟට පින්නතුනි, මේ හොඳ දේවල් කරන අතරේදී තවත් වැදගත්ම දේ තමයි මේ හොඳ දේවල් පින්නතුනි සමහර දේවල් ලෝකෙ අනිත්‍යයක් කරනවා. අම්මට තාත්තට සලකන ආදී කරනවා. නමුත් අනිත්‍යයට කරන්න බැරි කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි අරිය සත්‍යාන දස්සනං පුට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පති. ආරි සත්‍ය දකින එක ලෝකේ වෙනස් වෙද්දී කම්පාන වෙන විදිහට හිතක් හදාගන්න එක, මේව අනිත්‍යයට කරන එක ලේසි නෑ. මේව කරන නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි දෙවන පියවරට යන්නට ඕන. ලෝකේ වෙන සංස්කෘවරයෙක් දේශනා නොකර බුදුදහමට විතරක් ආවේණික වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා. මෙන්න මේ ටික අවබෝධ කිරීම මත තමයි අපි ඇත්තටම බුදුදහම තේරුම් ගත්තාද කියන එක තීරණය වෙන්නේ. මේ ටික තේරුම් ගැනීම මත තමයි ඇත්තටම අපි රාග ద్వේස අඩු කළාද කියන එක තීරණය වෙන්නේ. මේ යථාර්ථය තේරුම් ගැනීම මත තමයි ඇත්තටම මෝහය අවිද්‍යාව කොච්චර අඩු කරගත්තාද කියන එක තීරණය වෙන්නේ. මෙන්න මෙතනින් තමයි අර මා මුලින් සඳහන් කළ ප්‍රශ්නෙට දැන් එනවා. මේ පින්නතුන් හුඟක් අවධානයෙන් ඉන්නේ බොහොම හොඳයි. සතුටු විය ගැන අපි අනිත්‍යතාවය ගැන කතා කළානේ. ඕන දැන් මෙතෙන්ට එනවායි. හොඳ කල්පනාවෙන් ඉන්න මෙන්න මෙතෙන්දි තමයි ඔබ මේ ආත්ම භාව විතරක් නෙවෙයි මුළු සසරෙදිම ඔබ වඩපු ගුණාංගවල ඔබ දිනු කරපු ප්‍රඥාවෙහි ප්‍රතිඵල ලබන අවස්ථාව මෙතන. ඒ වගේම ඔබේ දක්ෂතාවය බලන වෙලාවත් මේක. අනිච්ච කියන වචනයක් බුදුදහමේ තියෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගැනීම මත තමයි සම්පූර්ණ බුදුදහමේ ගමන් මඟ තීරණය වෙන්නේ. මේක තමයි ටර්නින් පොයින්ට් එක. නුවණැත කෙනෙක් ඔබ හම්බුනොත් විවිධ ක්‍රමවලින් ඔබෙන් අහන ඔබ අනිත්‍යතාවය දන්න කෙනෙක්ද කියලා බලන්න. දැන් මමත් ඇහුවේ ඒකයි. උදාහරණ කියන්නේ කියලා කිව්වෙත් ඒක තමයි. උදාහරණයක් බලන ඇත්තට මෙයක් තේරලාද කියලා. මෙන්න මෙතෙන්දි පෙන්නතුනේ සමා ළඟින් යන වචන දෙකක් තියෙනවා. එකක් ඉම්පර්මනන්ස් අනිත් එක චේන්ජින් කියන එක. බොහෝ දෙනෙක් හිතන්නේ ඉම්පර්මනන්ස් එකයි චේන්ජින් කියන එකයි සමානයි කියලා. චේන්ජින් කියන එක පෙන්නතුනේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ සාරාංශික කල්පලක්ෂයක රිසර්ච් එක, එක්ස්පෙරිමන්ට් එක, රිසල්ට් එක. විද්‍යාඥයෙකුට අවුරුදු 30ක් 40ක් අධ්‍යයනය කළා. ඒගොල්ලන් දන්නව ඇටම් එක බෙදලා වෙනස් වෙන එක දන්නේ කට්ටිය. මනස වෙනස් වෙනවා කියන එකත් දන්නවා. මනෝවෛද්‍යවරු හොඳටම දන්නවා. කය වෙනස් වෙනවා කියන එකත් දන්නවා. මේක ඉස්තරම් තියෙන දෙයක් නෙවෙයි. හැම දෙයක්ම සකස් වෙලා තියෙන ඇටම් එකකින් ඒ ඇටම් එකත් නැවත බෙදුවාම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී මේ ශක්ති විශේෂයන් වෙනස් වෙමින් තියෙන ශක්ති විශේෂයක් විතරයි මේ හැම දෙයක්ම කියන්නේ. මේක බුදුදහමේ අනිච්ච කියන එක නෙවෙයි. මේකට බුදුදහමේ කියන්නේ විපරිණාම කියලා වෙනස් වීම කියන එක. අපි කලින් ජීවත් වෙනවා, අපි ටිකෙන් ටික වයසට යනවා, මැරෙනවා, මේ ගෙවල් කවදා හරි කැඩිලා යනවා, අපේ දරුවෝ ටික ටික ලොකු වෙනවා, ඒ අය ලෙඩ වෙනවා. මේක තේරුම් ගන්න වෙනතුන් ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. මේක බොහොම සරල දෙයක්. මේක ඇත්තටම ඉම්පර්මනන්ස් නෙවෙයි. මේකට කියන්නේ චේන්ජින් කියලා. චේන්ජින් එක තේරුම් ගන්න එක අමාරු නෑ. නමුත් බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන්නේ අනිත්‍ය කියන එක. ඒ අනිත්‍ය කියන එකේ සම්පූර්ණම අර්ථය තියෙන්නේ පටිච්චසමුප්පාදයේ මත. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. සරල උදාහරණයක් කියන්න. දැන් මේ ශබ්දය බලන්න. මේ ශබ්දය කලින් තිබ්බේ නැහැ, මේ මොහොතේ හේතු ටිකක් නිසා හටගත්තා, එතනම නැති වෙලා ගියා. දැන් මගේ ඇඟිල්ල අනිත්‍යයි, මේ තියෙන ඇඟිල්ල කවදා හරි වයසට යනවා, මේක දුර්වල වෙනවා, මේක මරණයටපත් වෙනවා, මේක ආදාහනය කරාට පස්සේ අළු වෙනවා. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ ඇහිච්ච ශබ්දය මගේ කන කවදා හරි නොඇසී යනවා වයසට ගියාම, ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒකට කියන්නේ විපරිණාමය කියලා. නමුත් මේ අනිත්‍ය කියන්නේ මේ ශබ්දය හටගත්තේ මේ හේතු ටිකක එකතුවකින් ඒ මොහොතේ. ඒ විතරක් නෙවෙයි, හේතු වලින් හටගත්තු මේ ඵලය හේතු වලට අයිති නැහැ. අන්න ඒකයි පින්නතුනි යථාර්ථය කියලා කියන්නේ. මේ ඇඟිල්ල, මගේ උත්සාහය, මගේ කන, වාතය, මේ හේතු ගානක එකතුවකින් ශබ්දයක් මට ඇහුණා. හැබැයි මේ එක කාරණයකටවත් හේතුවකටවත් මේ ඵලය අයිති නැහැ. මෙන්න මේක යථාර්ථය. මෙන්න මේක දැකපු පමණට ලෝකයේ පිළිබඳව තියෙන ආසාව නැති වෙනවා අපේ. දැන් අපි කවුරු හරි බැන්න කියලා, කවුරු හරි සින්දුවක් කිව්වා කියලා කියමු. අපි නිතරම බලන්නේ ඒ શબ્දය අහවල් කෙනා, අහවල් කෙනා අහවල් ගායකයෙක්ගේ શબ્දය, අහවල් කෙනා මට බැන්නේ කියලා ඒ શબ્දේ ඒ පුද්ගලයාට කියලා අපි බඳිනවා. එතකොට ඒ શબ્දය පුද්ගලයාට කියලා සම්බන්ධ කරගත්තු ගමන් අපට එක්ක ඒ පුද්ගලයා පිළිබඳව ආදරයක් ඇති වෙනවා, නැත්නම් අමනාපයක් ඇති වෙනවා. නමුත් අපි දක්ෂණම් බලන්න මේ શબ્දය හේතුඵල ධහම මත මේ මොහොතේ හටගත්තී. ඒ හටගත්තු શબ્දය මේ පුද්ගලයාට අයිති දෙයක් නෙවෙයි කියලා හරියට නොනින් දැක්වතින් ඒ શબ્දය අපට අහන්න පුළුවන්. අහන එකට ගැටලුවක් නැහැ. ඒ සින්දුව අපට අහන්නත් පුළුවන්, අහලා අපට ආස්වාදයක් ලබන්නත් පුළුවන්. හැබැයි ඒ සින්දුවට තමට ඇලෙන්න හේතුවක් නැහැ. එතකොට මෙන්න මෙතන තමයි පින්නතුනේ. එතකොට අපේ ජීවිතයම කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ දැන් මේකේ සඳහන් කළානේ යතාහියංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति. අර කරත්තේහි උපකරණ ටික අවයව ටික එකතු වුනහම කරත්තයක් නිර්මාණය වෙනවා වගේ. ඒ ටික වෙන් කරාට පස්සේ කරත්තයක් කියලා 아무ත දෙයක් නැහැ. දැන් අපිට පේන මේසේ ගම්මක මේක සරලම දෙයනේ. දැන් මේසේ වීදුර ගලවල පැත්තකින් තියෙනවා. අනිත් දේවල් ටිකක් පැත්තකින් තියලා ගොඩක් ගැහුවට පස්සේ මේකට මේසේ කියන්නේ. මේ යම්කිසි හැඩයකින් නිර්මාණය වෙනකොට අපි මේකට මේසේ කියලා කියනවා. අන්න ඒ වගේ තමයි අපේ ශරීරයත් ගත්තොත් මේ ශරීරය කියලා භෞතික දෙයක් තියෙනවා. ඒකට සම්බන්ධ වේදනා තියෙනවා, හඳුනා ගැනීම් ටිකක් තියෙනවා, සිතක් තියෙනවා, සිතිවිලි තියෙනවා. මෙන්න මේ පහ හැම මොහොතෙම පෙරපසු නොවි හටගෙන නිරුද්ධ වෙනවා. පුද්ගලයෙක් වශයෙන් තමන්ගෙත් මේක වෙනවා. ඒ පුද්ගලයා බාහිර ලෝකෙට ප්‍රතිචාර දක්වනකොට ඒ අත්දැකීමේ ස්වභාවයත් පෙරපසු නොවි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයන් යුක්තයි. නමුත් තත්වය මෙහෙම වුණාට අපි මේක මෙහෙම හිතන්නේ නැහැ. අපට සිතට සිතුවිල්ලක් ආපු ගමම මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් දැක්ක දෙයක් ගැන හෝ කනට ශබ්දයක් අහපු දෙයක් ගැන, නාසයට ගඳ සුවඳක් අහපු දෙයක් ගැන කුමන හෝ අත්දැකීමක් ගැන හිතනකොට මොකද වෙන්නේ? අපට රූපයක් නිර්මාණය වෙන විතරක් නෙවෙයි, ඒ රූපය අපේ සිත බැස ගන්න. නමුත් ඒ බැස ගන්න මොහොතේ රූපේ ලෝකෙ කොහෙවත් නැහැ. දැන් ඔබ පුතා ගැන, දුව ගැන හිතන්න බලන්න. දුව ගැන හිතනකොටම ඔබට දැන් මතක් වෙන්නේ අන්තිමට වැඳන් ආපු ඇඳුමත් එක දරුවා තමයි මතක් වෙන්නේ. දැන් හිතෙන් හිතලා උපකල්පනය කළා, දැන් දරුවා බනහන කියලා හිතන් ඇති. ඇත්තටම ඒ දරුවා දැන් බනහන දේ ගැන ඔබ හිතන්නේ? ඇත්තටම දැන් තාත්තේ නෙවෙයි හිතන්නේ. හිතන්නේ මොකද්ද? හිතන්නේ අර කලින් දැකපු අත්දැකීම් ටිකත් ඒ එක්ස්පීරියන්ස් එක තමයි ඔබ මාව නිර්මාණය කරගන්නේ. මං ඊටාම සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඔබේ ගෙදර ඔබ නිතරම පාවිච්චි කරන සීතකරණය ෆ්‍රිජ් එක මතක් කරගන්න. ඒ ෆ්‍රිජ් එක මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත්තු වෙන එක තමයි මතක් වෙන්නේ. බොහොම හොඳයි, වාවංකයි හරියට. එතකොට ඒ ලයිට් පත්තු වෙච්ච ෆ්‍රිජ් එක මතක් වෙනකොට මේ වෙලාවේ ලයිට් එක පත්තු වෙමින්ද තියෙන්නේ? මේ වෙලාවේ ලයිට් එක පත්තු වෙමින් නෙවෙයි තියෙන්නේ. ඔබ නිතරම මුහුණ බලන කණ්ණාඩිය මතක් කරගන්න. ඔබ මතක් වෙනකොට උඹට මතක් වෙන්නේ කොහමද? ඒ කණ්ණාඩි ඉස්සරහ ඉන්න කෙනත් එක්කම මතක් වෙන්නේ නල් ලස්සනම කෙනා. එයාත් එක්ක තමයි මතක් වෙන්නේ නේ. පින්තුනේ ඒ මොහොතේ ඇත්තට මේ පින්තූරේ ඒ කණ්ණාඩි ඔබේ පින්තූරේ තියෙනවද? ඡායාව තියෙනවද? නැහැ පින්තුනේ. මෙන්න මේ සීතකරණයේ කණ්ණාඩි උපමාව තමයි පින්තුනේ අපේ ජීවිතයේ සියලුම දේවල් ගැන අපි මේ ලබන අත්දැකීම් ටික. හිතන්නේ ප්‍රයි අතීතයේ දැකපුවෝ විතරක් කියලා. දැන් මේ හාමුදුරු දිහා බලාගෙන ඔබ බනහනවනම් මේ හාමුදුරු දිහා බලලා ඔබ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න කොට දකින්නේ ඔබ වර්තමානයේ නෙවෙයි අතීතේ. තවත් උදාහරණයක් කියන්නම්. කෑම පිඟානම් බලන්න. ඔබ බත් එකක් කනකොට කෑම ටිකක් රස කර කර ඔබ කනවනේ. කන ගමන් ඔබ පිඟාන දිහාත් බලනවා. එක එක වෑංජන පාට පාටට තියෙනවා. ඔබ හිතන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ ඔබට දැන් රස දැනෙන්නේ කියලා. ඔබට හිතෙන්නේ මේ මොහොතේ රස එන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. එනිසානේ පිඟානේ කෑම ආයි තව තව මේ රස නම් තව ටිකක් ආයි මේව කරනවා. ඊළඟකටත් ඒ විදිහටම ගන්න බලාගෙනනේ. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ මේ මොහොතේ පිඟානේ තියෙන කෑමවලද? ඔව්, දැන් මේ කටේ මිශ්‍ර වෙලා තියෙන කෙලත් එක්ක ලස්සනට අර මිශ්‍ර වෙලා තියෙන්නේ. අන්න ඒ ටිකේ රහ තමයි දැන් මේ එන්නේ. ඒ රස කෑම ටික අරගෙන එළියෙන් තිබ්බොත් කොහමද? අර පිඟානේ තියෙන ඒ වගේ ලස්සනද? ආයේ තමන්ගෙම කඩතවත් දාගන්න හිතෙන්නේ නැහැ තමන්ට නේ. පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපි මේ ඇහින් දකින රූප, කනෙන් අහන ශබ්ද, මේව දිහා බලාගෙන මේ අතීත අත්දැකීමක් අපි විඳමින් ඉන්නේ. ඔබ පාරක යනකොට ඔබ විදුලි පන්දමක් ගහමින් යන්නේ. ඔබ හිතන් ඉන්නේ ඉස්සරහා ඔබට පේනවා කියලා නේ. ඉස්සරහාට ඔබ ටෝච් එක ගහගෙන ඔබගේ කකුල් දෙක තියෙන පිටිපස්සේ. ඔබට කකුල් දෙක ළඟට ටෝච් එක ගහගෙන කවදාවත් ගමනක් යන්න බෑ. නමුත් හැබැයි ඔබ ඉස්සරහා දිහා බලාගෙන තමයි ඉන්නේ. නමුත් අතීතයේ ඔබ ඉන්නේ. ඔබ පඩිපැලක් නගිනකොට ඔබ කකුල් දෙක ළඟ බලාගෙනද පඩිපැල ගොඩ වෙන්නේ? නැහැ, ඔබ ඉස්සරහා පඩිය දිහා බලාගෙන තමයි යන්නේ. ඔබ නිතරම ඉන්නේ නිරුද්ධ වෙච්ච අතීතයේ ඉන්නවා. නමුත් අපට දැනෙන්නේවත් නැහැ ඒක. එතකොට අපට යම් කිසි වෙලාවක දුක හට ගන්නව නම් දුක හටගන්නේ කොහොමද? මෙන්න මේ නොදැනීම නිසා. අපි ඇසෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් ගඳ සුවඳ විඳපු, දිවෙන් රස විඳපු, ශරීරයෙන් පහස ලැබපු, මනසට සිතපු මෙන්න මේ අරමුණක් ගැන හිතනකොට අන්න ඒ හිතන මොහොත තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. දුක්ඛ මේවහි සම්භෝති. හට ගන්නවා නම් දුකමයි හට ගන්න තියෙන්නේ. සත්‍යය කියලා හට ගන්න තියෙනවා නම් අත්දැකීමක් කියලා ලැබුවා නම් ලබලා තියෙන්නේ මොකද්ද? ලබලා තියෙන්නේ දුක් ටිකේ එකතුවක් තමයි ලබලා තියෙන්නේ. ඇයි දුක් ටිකක් ලබලයි කියලා කියන්නේ? ඒ දුක මත ඉන්නේ නිසා තමයි ඔබට දරුවේ පේන්නේ, වාහනයක් පේන්නේ, ඔබේ කියලා ශරීරයක් පේන්නේ, අම්මා තාත්තා කියලා පේන්නේ මෙන්න මේ අවිද්‍යාව තුල ඉන්න නිසා. ඒ පේන මොහොත තුල අපි ඇත්තටම සැප විඳින්න දෙන්නේ. අපිට හිතෙන අනේ දරුවා ලස්සනට ඇඳලා ඉන්නකොට බොහොම සතුටුයි කියලා. ඒක තමයි සම්මුති ලෝකයේ තියෙන සත්‍යය. නමුත් පින්නතුනි අපි ඇත්තටම නියම විදියට සතුට තුල නෙවෙයි ඉන්නේ. ඒ දේ පොඩ්ඩක් හරි වෙනස් වෙනකොටම මහා දුක් ටිකක් විඳින්න හේතු ටික මේ පැත්තේ රැස් කරගනිමින් ඉන්නේ. ඒ බාහිර ලස්සනට ඉන්නකම් හොඳයි. දැන් බැරි වෙලාවත් නම් මේ රණ්ඩු වෙලා හරි මොකක් හරි කරගෙන පල්ලයට ආවොත් මොකද වෙන්නේ? ඈ, ඊට පස්සේ තමන්ට ඒ දුක තමන්ටම බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. මේක දේශනා කරපු ගමම්ම හරියට මේක තේරුණා නම් මේ තැනැත්තා එතන ඉඳන්ම මේ ධර්ම ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා. මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ තථාගතත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය. අපට යම් කිසි වෙලාවක දුකක් හට ගන්නව නම් ඇයි දුක හටගන්නේ? මේ ඇසෙන් දැකපු කනෙන් අහපු ආදී මේ අත්දැකීම් අතීතයෙන් නිරුද්ධ වෙච්ච අත්දැකීම් ටික මේ මොහොතේ තියෙන දෙයක් විදියට නිත්‍ය වශයෙන් ගන්න නිසායි දුක හටගන්නේ. ඒ නිසා හටගන්නව නම් හටගන්න තියෙනම මෙන්න මේ දුක් ටිකමයි. යමක් නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙනවා කියලා වෙන්න තියෙන්නේ මෙන්න මේ නිරුද්ධ වෙන දේ හරියට නුවණින් දකින එක. මේක නුවණින් දැක්කොත් පින්නතුනි ඒ දකින මොහොතක් පාසාම අපි දුකෙන් නිදහස් වෙනවා. මහා බරකින් හිත සැහැල්ලු වෙනවා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ගැන පුදුම විදියේ ගෞරවයක් ඇති වෙනවා. මේ මහා දුක් ටිකක් බිමින් තියන නේද මේ ධහමක් අනාවරණය කරගත්තේ කියලා තමන්ට දැඩි ශ්‍රද්ධාවක් හටගන්නවා. තමන්ගේ ලෝකේ ඉන්න වීරියා බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ. ඇයි ලෝකේ කිසිම කෙනෙකුට අනාවරණය කරගන්න බැරි දෙයක් තමයි මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම මෙන්න මේ විදිහටයි හටගන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපට. මේත් එක්ක ශ්‍රද්ධාව හටගන්නවා. ඒ ශ්‍රද්ධාවත් එක්ක වීරිය හටගන්නවා. ඒ වීරියත් එක්කම හිත සතිය දිනු කරගන්නවා. සතර සතිපට්ඨානය වඩනවා. ඒත් එක්කම ටිකෙන් ටික හිත සමාධිමත් කරගන්නවා. ඒ සමාධිමත් කරගන හිතින් ප්‍රඥාව දිනු කරගන්නවා. මේ අනිත්‍යතාවය දකිනවා. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? මේ රූප ආදී ස්කන්ධ පංචකය පෙර පසු නොවි හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. මේ ලබන අත්දැකීම අතීත අත්දැකීම වර්තමානට එන්නේත් නැහැ. වර්තමාන අත්දැකීම අනාගතයට යන්නේත් නැහැ. අතීත සිතුවිල්ල වර්තමාන සිතුවිල්ලට බලපෑමක් කළා. හැබැයි අතීත සිතුවිල්ල එහෙම වර්තමානට එන්නේ නැහැ. අතීතයෙන් බලපෑමක් කළා ඒක එතනම නිරුද්ධ වෙනවා. වර්තමාන සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කළා ඒක එතනම නිරුද්ධ වෙනවා. පින්නොතනි මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. මෙන්න මේකම තමයි මේ වජිරා මෙහෙණිය අපට දේශනා කරන්නේ. කරත්තයක මේ උපකරණ ටික එකතු වෙනකොට කරත්තයක් නිර්මාණය කරනවා වගේ තමයි සත්වය කියලා කියන්නේ රූප වේදනා ආදී මේ පහක එකතුවක් කියන එක. මොකද්ද රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපට නම් පේන්නේ මේ බාහිර පේන භෞතික රූපය විතරයි. විද්‍යාඥයෝ කියන්නේ මේක විතරයි කියලා. ඒගොල්ලන් කියන්නේ මේ four fundamental elements විතරයි ඒගොල්ලන්ට අහුවෙලා තියෙන්නේ. තා වැඩි වුණොත් ආකාශ ස්පේස් එක අහුවෙයි. නමුත් බුදුදහමේට වඩා රූප 28ක් ගැන කතා කරනවා. මේ ශබ්දය කියන එකත් රූපයක්. දිවට දැනෙනා වූ රසයත් රූපයක්. ඇහැට පේනා වූ ඒ පෙනීමේ ශක්තියත් රූපයක්. මේ ආදී රූප 28ක් ගැන බුදුදහමේ කියනවා. මේ හැම අත්දැකීමකම ස්වභාවය මොකද්ද? සම්මුති ලෝකයේ ගත්තොත් ඉන් කන්වෙන්ෂනල් ට්‍රූත් එකේදී කලින් දේවල් තියෙනවා. කලින් මේ ගෙදර තිබුණා, අපි මේ ගෙදරට ආවා, අපි ගියත් මේ ගෙදර තියෙනවා. ඒක හරියක සම්මුති ලෝකය. ඒ සම්මුති ලෝකයේ පිහිටලා තමයි ලෝකයේ සියලුම අධ්‍යයන විද්‍යාඥයන්ගේ පරීක්ෂණ ඔක්කොම තියෙන්නේ මේ සම්මුති සත්‍ය තුලින්. බුදුදහමෙන් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. බුදුදහමෙන් කියන්නේ ඒ සම්මුති සත්‍යයක් කියනවා කම්මසගත සම්මාදිටියේදී. නමුත් ඊට වඩා ගැඹුරු දෙයක්ත් කියනවා. ඒ ගැඹුරු දෙය මොකද්ද? පරමාර්ථ සත්‍ය. ඒ පරමාර්ථ සත්‍යයේ ස්වභාවය මොකද්ද? රෙඩිමේඩ් ඒව මොනවක් කරන්නේ. කලින් සකස් කරපුවනේ. අපි ඒ මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව මේ අස්කන්නාසාදී සෙන්සස් ටික හදාගෙන ඒ මොහොතට අත්විඳින ලෝකයක් මේති. දැන් මේ මොහොතේ ඔබට මේ බිත්ති ටික මේ වගේ පේනවා. බිත්තිෙන් එහාට ඔබට යන්නත් බෑ. හැබැයි අභ්‍යන්තරයේ ඔබේ හිත වෙනස් වෙච්ච ගමන්ම මේ පේන බාහිර දේ සම්පූර්ණ වෙනස් වෙනවා. විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? මේ පේන බිත්තිය බිත්තියක් නම් ඕනම කෙනෙකුට මේක රිසර්ච් කරලා මේක ඇටම් එක බෙදලා බලන්න පුළුවන් කියලා. බුදුදහමෙත් ඒක කියන එක කියන්නේ සම්මුති සත්‍ය තුලදී විතරයි. පරමාර්ථ සත්‍යට යනකොට මේක බිත්තියක් වෙන්නේ මගේ ලෝකෙට. මගේ අභ්‍යන්තර ආයතන වෙනස් වෙනවත් එක්කම මේක බිත්තියක් නෙවෙයි. මේක බිත්තියක් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන් නැති විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට අනාවරණය කරන දේ. ඔබ ඇතැමිට අහලා ඇති විමාන වත්තු, පේත වත්තු ආදීෙහි සමහර කතා පුවත් තියෙනවා. සමහර කෙනෙක් විලක් ළඟ, වැවක් ළඟ ඉපදිලා ඉන්නවා. ප්‍රේතියක් වෙලා. ඇතැමිට බුද්ධාන්තර කල්පයක්ම මේ විලක් ළඟ ඉන්නේ. අනිත් මිනිස්සු ගිහිල්ලා වතුර අරන් ඇවිල්ලා බොනවා, වතුර නාන ඔක්කොම කරනවා. මෙයාට ඒ වැවේ වතුර මොනවාක්වත් පේන්නේ නැහැ. මෙයාට පේන්නේ සම්පූර්ණයෙන්ම වැලි විතරයි පේන්නේ. තවත් කෙනෙක් මේ විල ළඟම ඉන්නවා. ඔහුට වතුර විදිහට නෙවෙයි මේක පේන්නේ, ලේ සැරව වගේ පේන්නේ. එතකොට මේ අපි නිර්මාණය කරන ලෝකය අඛණ්ඩව දිගටම තියෙන ලෝකයක් නෙවෙයි. ඒ ඒ මොහොතේ මනසේ ස්වභාවය අනුව අප විසින් නිර්මාණය කරන ලෝකයක් මේ තියෙන්නේ. මෙන්න මේක නොදැනීම නිසා තමයි අපේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලට යොමු වෙච්ච අතීත අරමුණු වලින් ඒ අරමුණු නිට්ටමස්යෙන් අරගෙන ඒ අරමුණු තුල අපි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ මේ දකින දේ හිතන්නේ මේ බාහිර තියෙන දේ ඒ තියෙන විදියට මේ මට පේන්නේ කියලා. දැන් ඔබේ දරුවා දිහා ඔබට බලන විට දරුවා වගේ පේනවා. අනිත් කෙනෙක්ගේ දරුවා දිහා බලනකොට එහෙම දරු සෙනෙහසින් පේන්නේ නැහැ. ඒක ඔබේ ලෝකෙට තමයි ලස්සන දරුවෙක් කියලා තියෙන්නේ. ඔබ හැම විට කියයි හරිම ලස්සනයි අපේ දරුවෝ දෙන්න තමයි ලස්සනම දෙන්න කියලා නේ. තවත් කෙනෙක් කියයි අයියෝ ඒ දෙන්න තමයි කැතම දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි එතෙන්ට මම හැම විට සිංහෙක් වගේ આવතින්, කොටියෙක් වගේ આવතින්. දරුවේ දිහා බලන විදිහට නෙමෙයි බලන්නේ, හොඳ රසවත් කෑමක්, හොඳට නාල කියලා ඇවිල්ලා තියෙන පිරිසිදු වෙලා මට හොඳට ඩිනර් එකට හොඳ කෑමක් කියලා ඒ සදාට පේන්නේ. එතකොට පින්නතුනි මේ අපි බාහිර තියෙන දේ අපි හොඳයි නරකයි අහවල් කෙනා පුද්ගලයා ආදි වශයෙන් ගන්නේ බාහිර තියෙන දේ නෙවෙයි, අපේ මනසින් අප විසින් නිර්මාණය කරන දේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොතින් ඒ තේරුම් ගත්ත කෙනාට පේන්නේ එකම දෙයයි. මොකද්ද? ඒ තමයි හැම මොහොතේම මේ ස්කන්ධ පංචකයක් හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියන එක විතරයි පේන්නේ. කිසිම තැනක බාහිර දෙයක ඔහුගේ හිත බැසගන්නේ නැහැ. දැන් අපි දරුවේ දිහා කෙනෙක් ලස්සන දෙයක් දැකම අපේ හිත තියෙනේ පැත්තෙනි. නමුත් ධර්මයේ දන්න කෙනාට මොකද්ද වන්නේ? ඒක දකිනකොට ਉਹ අභ්‍යන්තරයේ බලන්නේ අභ්‍යන්තරයට මොකද්ද වෙන්නේ කියලා. අනිත් ලෝකයේ ඔක්කොම බාහිරට ඔක්කොම කැමරා දාලා බාහිරට ફોકસ කරන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපේ ධහමට ආපු අය හැටියට අපි දුකෙන් නිදහස් වීමේ මාවතකින් නැහැ විදියට අපි නිතරම බලන්නේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට තමන්ගේ අභ්‍යන්තරයට මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ බලන සිස්ටම් එකට තමයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. තමන්ගේ කය සාසිත ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නවා. ඉන්න විතරක් නෙවෙයි ඒ හැම මොහොතෙම සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එක බලනවා. මේක හට ගැනීම දකිනවා, නැතිවීම දකිනවා. මේක දකින පමණට පින්නතුනි මෙයා මහා දුක්ගොඩකින් බරකින් නිදහස් වෙනවා. නිදහස් වෙනවා විතරක් නෙවෙයි මේ අවබෝධය ලැබුණට පස්සේ හිතන්න එපා තමන් දැන් කරන රැකී රක්ෂාට එක දරුවන්ගේ වගේ කීම් යුතුකම් ටික කරන්නේ නැහැ කියලා. දැනටත් වඩා හොඳට කරනවා. දැන් ඔබ දරුවන්ට ඇතැම් විට අධ්‍යාපනය ලබන්න බෙහෙත් එහෙත් ටික දෙන්න විතරයි මහන්සි වෙන්නේ. නමුත් මේ ධර්මයේ දැනගත්ත පස්සේ මොකද වෙන්නේ? ඔබ දරුවන්ට වටිනාම දේ දෙනව මොකද? ධර්මය දෙනවා. ඇයි එහෙම දෙන්නේ? දරුවන්ට ඇත්තටම ආදරේ නම් දරුවෝ දුකෙන් නිදහස් වෙන්න ඕන. ඒ දරුවෝ ඔබේම දරුවෝ වෙලා ඉපදිලා තියෙන්නේ හිතන්න එපා ඉහළ විශ්වවිද්‍යාලයක ගිහලා උපාධියක් ගන්න විතරේ කියලා. ඒ දරුවෝ උපතින්ම බෞද්ධ වෙච්ච ඔබේම දරුවංගල ඉපදිලා ඉන්නේ ඇයි? මේ සද්ධර්මය ලබන්න, තෙරුවනේ ආශිර්වාදය ලබන්න, මේ තෙරුවන් සරණ යන්නයි ඔබේ දරුවන් වෙලා ඒ දරුවෝ පින් කළා ප්‍රාර්ථනා කළ ඉපදිලා ඉන්නේ. ඒ නිසා ඔබේ ලොකු යුතුයකමක් තියෙනවා මේ දරුවන්ට හොඳට අධ්‍යාපනයත් ලබා දෙන්න. ඩොක්ටරේට් එක දක්වාම ගන්නම්. ඩොක්ටරේට් එකක් නෙමෙයි දෙකක්ම ගන්න. දැන් ශ්‍රී ලංකාවේ අලුත්ම ප්‍රවණතාවය තමයි ඩොක්ටරේට් දෙකක් ගන්න. සම්ප්‍රදායේ. ඔහිමයි ඉන්නවා. ගක්ක හිමි ඉන්නවා. මෙහි යන එක එකයි ගන්න. දෙකක්ම ගන්න පින්නතුනි. හැබැයි ඊට නොදෙවෙන විදියට දරුවන්ට දහම දෙන්න. හැකිතාක් දුරට සමතේ දිනු කරන ඔබත් දිනු වෙන්න. එක කුසල අරමුණක ටිකෙන් ටික හිත දිනු කරන වේලාව වැඩි කරන්න. මුලින් විනාඩියකින් පටන් ගන්න. විනාඩිය, විනාඩි 2, විනාඩි 5, විනාඩි 10 ටිකෙන් ටික දරුවන්ට ප්‍රැක්ටිස් කරවන්න. දරුවන් ට්‍රේනින් කරවන්න. මුල් පියවර විදියට අඩු ගන්න එක ඉරියව්වක විනාඩි 5ක් දරුවට වාඩි වෙලින පුරුදු කරන්න. ඒත් එක දරුවගේ ඉවසීම ආදී දරුවට යහපත් ගුණාංග රාශියක් පුරුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි එක කුසල අරමුණක සීල සත්‍ය සුවපත්ත්වා හරි නැත්නම් ආනාපාන සතිය හරි බුදුහාඳුරන්ගේ බුදුගුණ අරහන් සම්මා සම්බුද්ධෝ හරි ඒ කුසල අරමුණක සමත භාවනාවක වැඩි වේලාවක් දරුවා පුරුදු කරවන්න උත්සාහ කරන්න. හැබැයි ඔබත් කරන්න ඒක. ඒත් එක ටිකෙන් ටික තමන්ට තමන් මත යැපෙන කෙනෙක් නිර්මාණය වෙනවා. දැන් අපි නිතරම බලාගෙන ඉන්නේ අනිත් කෙනාගේ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන තමයි කොයිල තියෙන්නේ. කොමන දේ කරත් අනිත් අය හොඳක් කිය කියලා බලාපොරොත්තු වෙන්නේ නේද? කෑමක් කිව්වත් ඇතැම් විට කොහොමද ලුණු වැඩි නෑ නේද කියලා එහෙම හරි අහනෝනේ. බොහෝ විට හැමදේම එහෙම නැති ඇතින්න පුළුවන්. ඇඳුමක් ඇඳත් බොහෝ විට අපේ ලක්ෂණය තමයි. අපි වචනේ නොකියුවත් අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ බාහිරින් ප්‍රතිචාරයක්. නිකම් ප්‍රතිචාරයක් නෙමෙයි. සුභවාදී ප්‍රතිචාරයක් අපි නිතර බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ දහම තුරට යන්න අපිට බාහිර මතය අපේ අවශ්‍ය නැහැ. මේක තමයි නියම විදිහට ලිබරේෂන් එක කියලා කියන්නේ. තමන් බාහිර නොයෙපෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන් නිතරම අභ්‍යන්තර ගුණ ටිකෙන් පෝෂණය වෙනකොට බාහිර කෙනාගෙන් ලැබෙන ප්‍රශංසාව තමන්ට එච්චර ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් දෝෂාරෝපණය කරොත් අඩුවක් වෙනඳුනොත් ඒකත් තමන් සංවේදීව බලන සූදානම. ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ නිකන් ඉන්නේ නැහැ. ඒකත් එයා නුවණින් දකින දක්ෂ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයෙන් තියෙන ඉහළ මානසංශය තමයි අපි කියන්නේ ජරා මරණ ව්‍යාධි වලින් නිදහස් වුණා කියලා. යම් කිසි වෙලාවක මෙන්න මේ අනිත්‍යතාවය අපේ ජීවිතයේ ස්වභාවයේ යථාර්ථය වන මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය හට ගැනීම නිරුද්ධ වීම යම් කිසි වෙලාවක අපි දකින්න දක්ෂ නම් අන්න ඒ වෙලාව තුල තමන්ගේ ශරීරයේ කොයිතරම් බලවත් ලෙඩක් තිබුණත් තමන්ට ඒක ඒ මොහොතේ දැනෙන්නේ නැහැ. ඇයි ඒ ලෙඩ තුල නෙවෙයි තමන්ගේ හිත පිහිටලා තියෙන මේ අනිත්‍යතාවය තුල. මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත තුලදී තමන් කොයිතරම් වයසක කෙනෙක් වුණත් තමන්ට වයස එවලේට තමන්ගේ හිතට එන්නේ නැහැ. වයස කියන්නේ පින්නතුණි සම්පූර්ණයෙන්ම තමන් මනසින් හදාගත්ත දෙයක්. ඒ විතරක් නෙවෙයි මරණය නැවත ඉපදීම ආදී මේ සියලු අභියෝග ජයගත් කෙනෙක් බවට පත් වෙනවා. තමන් භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ කියන්නේම තමන් ලෙඩවීම, මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන මේ කරුණු හතරෙන්ම තමන් නිදහස් වෙච්ච කෙනෙක්. නැවත ඉපදීම නොත් තමන් නිදහස් වෙච්ච කෙනෙක්. මේ අනිත්‍යතාවය මෙනෙහි කරන වාරයේ වැඩි කළා අවසානයේදී මේ ජීවිතයේ අවසානයේදී පහළ වෙන සිතුවිල්ලත් ඒ සිතුවිල්ල හට ගන්නකොටම තමන් දක්ෂ වුණොතින් මේක සිතිලි මාත්‍රයක් විතරයි, මේක ස්කන්ධ පංචකයක් විතරයි, මේක හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඒ මොහොතේ දක්ෂ වුණොතින් තමන්ට මොකද වෙන්නේ? ඔව්, තමන්ගේ මරණයත් තමන්ගේ නිවනත් තමන්ගේ පිරිනිවීමත් මේ සියල්ලක්ම එකම මොහොතේ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමන්ගේ හිත කිසිම දෙයක බැසගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගහක් තියෙනවා. ඒ ගහේ සෙවණැල්ල වැටිලා තියෙනවා පෘථුවියට, පොළොවට, පස්වලට. ඒ සෙවණ වැටෙන්න පස් ටිකක් නැත්නම් මොකද වෙන්නේ? එතනම ජලාශයක් තියෙනවා නම් ජලාශයකට වැටෙනවා සෙවණැල්ල. ජලාශයකුත් නැත්නම් මේ සෙවණැල්ල වැටෙන්න මොකද වෙන්නේ? එහෙනම් ගහට සෙවණැල්ලක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතට සිතවිල්ලක් පහළ වෙන මොහොතෙහි දරුවා කියලා හරි, වාහනය කියලා හරි, ගෙදර කියලා හරි, මගේම රූපය කියලා හරි, නිත්‍ය වශයෙන් බැස ගන්න රූපයක් නොතිබ්බොත්, රූපයක් විතරක් නෙවෙයි මේක නිත්‍ය වශයෙන් තියෙන හිතක් කියලාවත් බැස ගන්න නොතිබ්බොත්, තමන් දකින අනිත්‍යතාවය විතරයි නම් ඒ මොහොත තුළ තමන් දුකෙන් නිදහස් වෙන්නේ. පින්නතුනි, අපි මේ කාලේ මේ වගේ කාලෙක මේ ලෝකේ ඉපදිලා මේ වගේ රටකටත් ඇවිල්ලා හොඳ අධ්‍යාපනයකුත් ලැබලා වැඩි දෙයක් තබා මදුරුවෙකුගෙන් හානියක් නොවන විදියට ඔබට මේ පහසුකම් ටික ලැබුණේ මොකටද? ඔබට මේ පහසුකම් ටික ලැබුණේ මේ ධර්මය අහන්න, පින් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ ධහම ඉහෙලීම ප්‍රැක්ටිස් කරන්න, වඩන්නට ඔබටත් ඔබේ දරුවන්ටත් මඟ පාදා දෙන්නයි මේ පහසුකම් ටික සියල්ලක්ම අපි ලැබුවේ. මෙන්න මෙතනින් අපි ප්‍රයෝජන ගත්තොතින් පින්නතුනි, දිනෙන් දින අපේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනවා විතරක් නෙවෙයි, වැදගත්ම දේ තමයි පින්නතුනි, මේ ලෝකයේ ලෞකික වශයෙන් උනත් කෙනෙක් ඉහළම ජයග්‍රහණයකට පත් වෙන බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලක්ම අපට ලැබෙනවා. ඇයි ඒකට හේතුව? මේ වටිනා දහම උසස් ලෙස පුරුදු කිරීමේ ආනිසංස මේ ජීවිතය තුරදීම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ලැබිලා තමන්ගේ අධ්‍යාපනය, වෘත්තීය, නිරෝගී භාවය, රූප සම්පත්තිය, දිගාචර සම්පත්තිය සියල්ලක්මත් ලැබෙනවා මේ දහමේ හැසිරීමේ ආනිසංස විදියට. පින්නතුනි, අපට ගහකින් ගෙඩි ඕන කියලා, මල් ඕන කියලා ගහේ කෙළවරෙන් අපට අඳින්න බෑ. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ගහේ මුලට වතුර ටික, පොහොර ටික, පස් ටික දාන එක විතරයි අපට කරන්න පුළුවන්. ඒ ටික දානකොට ගහෙන් ගෙඩියනවා කියන එක ගහේ ස්වභාව ධර්මය. අපට පින්නතුනි අන්න ඒ වගේ අපට නිතරම තියෙන්නේ එක පැත්තකින් කුසල අරමුණක, සමත අරමුණක ටිකෙන් ටික හිත දියුණු කරන වේලාව වැඩි කරගන්න එක. අනිත් පැත්තෙන් ඒ සමාධිමත් වන හිතෙන් අනිත්‍යතාවය, මේ හේතුඵල ධහම නුවණින් දකින වේලාව ටිකෙන් ටික වැඩි කරගන්න එක ඇති. මෙන්න මේක තමයි පින්නතුනි අපේ ලෝකයේ ඉතාම දුර්ලභව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයකින් අපි ගන්න ප්‍රයෝජනෙ. මේ ප්‍රයෝජනෙ ගත්තොතින් පින්නතුනි අපට අපේ ජීවිතයේ ප්‍රධානතම රැකවරණේ වන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන්. දවසට වැඩි වේලාවක් තමට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ධර්මය, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා තමට දවසට වැඩි වාර ගණක් මතක් වේ. ඒ සිහිපත් වෙන හැම මොහොතකම තමන්ගේ හිතේ කුසල අරමුණක් තියෙනවා. කිසිම කෙනෙක් ගැන රාගයක්වත් ද්වේෂයක්වත් ඒ මොහොතේ තමන්ගේ හිතේ නැහැ. තමන් ලස්සන හිතක් හදාගෙන තියෙනවා. ඒ තෙරුවන තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගෙන දිනෙන් දින මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට යන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද අප සාකච්ඡා කළේ වජිරා සූත්‍රය. මේ සත්වයා කියලා කියන්නේ කවුද? සත්වයේ කියලා අපි පනවනන් ඒ මොකද්ද? එහෙම නැත්නම් නැත්තේ මොකද්ද කියන කාරණිය තමයි අද අපි සාකච්ඡා කළේ. ඉතින් මේ අහපු කරුණු වලින් මේ පිනතුන මොන හරි තව ප්‍රශ්න එමත් අහන්න තියෙනවා නම් අද සාකච්ඡාවේ ගැටලු තැන් තියෙනවා නම් අහන්නත් පුළුවන්. නොතේරෙච්ච තැන් හැම තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ආත්මෙම නිවන් යන්න පුළුවන්. මේ ආත්ම භාවයෙන්ම අපි උපරිම උත්සාහ කරන්න ඕන. උපරිම අපි උත්සාහ කරන්න ඕනේ ඒකයි. අපිට පින් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වන්න බෑ. අපිට පාරමිතා මදි කියලා කාටවත් ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඒක කරන්න තියෙන අපටමයි අපි උපරිම ලෙස උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහය නිසාම මේ ආත්ම භාවය බැරි වුණත් ඊටාම ආසන්න භවයකදී සදා සීලොම හේතු ටික සකස් වෙනවා. අපි පින් නැහැ කියලා හිතියොත් අන්තිමට මුකුත්ම නෑ අඩුවානේ නිවන නෙවෙයි සුගතියවත් නෑ අපට. ඒ නිසා මේ ආත්මභාවයේදී බුදුහාමර දේශනා කළේ සම්මුති ලෝකයේ තුල සුගතිය තුල දාන සීල භාවනා පුළුවන් තරම් කරන්න. අනිත් පැත්තෙන් මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලා හැකිතාක් දුරට සමත විදර්ශනා දෙක වඩන්න. මේ තුලින්ම පින්නතින අපිට මේ ජීවිත කාලෙ මෙන්න එන්නම සතුට වැඩි වෙනවා. අපේ දරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. හොඳ කල්යාණ මිතුරු ලැබෙනවා. Tamanṭa විතරක් නෙවෙයි මේ ඥානසංශ තමන්ගේ අම්මට තාත්තට ඇතුළු තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේක ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මිය ගිහිපු අම්මලා තාත්තලාට පින් වැඩෙනවා මේකෙන්. මේ ආත්ම භාව විතරක් නෙවෙයි පින්නතුනි. සසර මීට ඉහත ආත්ම භාවවල හිටපු අපේ අම්මලා තාත්තලා අපි දිහා සමහර විට බලාගෙන ඉන්නේ. බෞද්ධ සාහිත්‍යයේ නොඑක අවස්ථාවල කතා සඳහන් වෙනවා අපේ මේ ආත්මයම විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තලත් අපි ධහමේ හැසිරෙනකොට අපට ආශිර්වාද කරනවා කියලා. අපි ගැන සතුට වෙනවා කියලා. ඒ නිසා බෞද්ධයන් හැටියට මේ ආත්ම භවය අම්මට තාත්තට පින් අනුමෝදන් කරන එකට විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. අපේ කලින් ආත්ම භවල අම්මලට තාත්තලටත් අපි කළගුණ සලකන්න ඕන. ඇයි ඒකට හේතුව? ඔබට මේ සුගතිය ලබා දුන්නේ දෙන්න උදව් කරේ ඇත්තටම මේ ආත්මය අම්මටත් වඩා කලින් ආත්ම වාහනේදී අම්මල තාත්තලා. බැරි වෙලාවත් ඔබ ඔබේ විඥානයේ මෞගසේ බැස ගන්නකොට ඒ බැස ගන්න තිමිච්ච විඥානය අන්ධ වෙන්න තිබුණු කර්ම ශක්තිය සහිත විඥානයක් නම් මන්ද බුද්ධික වෙන්න පුළුවන් කර්ම ශක්තිය තියෙන විඥානයක් නම් ඔබේ අම්මා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වුණත් කිසි වෙනසක් කරන්න බෑ. ඒ හිත ඒ මට්ටමට කුසලයට දිනු කරේ නම් කවුද? අපට මීට කලින් ආත්ම බාල හිටිය අම්මල තාත්තල තමයි අපට ඒ සඳහා උදව් කළේ. ඒ නිසා අපි පින්නතුනි ඒ අම්මලට තාත්තල විතරක් නෙවෙයි අද අපට මේ පහසුකම් ටික ලබා දෙන කී දෙනෙක් නම් උදව් කළාද? ඔබ අද වාහනේ මෙතෙන්ට එනකොට ඒ වාහනේ හදන්න කී දෙනෙක් නම් මහන්සි වෙලා තියෙද? ඒ ඔබ ආපු පාරට පාර හදන්න කී දෙනෙක් නම් ඔබට උදව් කළා තියෙද? ඔබ එක දවසට පරිහරණය කරන බඩු භාණ්ඩ ටික බලන්න. කී දෙනෙක්ගේ පේටන් බලපත්‍ර අයිතිය තියෙන ඒ අයගේ දේවල් ඔබ පරිහරණය කරන්න බලන්න. ඇතැම් විට ඒ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කරන්න ගිහිල්ලා ඇතැම් විට ඒ අයගේ අතින් සිදුවෙච්ච අඩුපාඩු නිසා මේ මොහොතේ ඇතැම් විට පහළ තැන්වල ඉඳගෙන දුක් විඳින අයත් ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ කරන දේවල් එයටත් අපි පින් අනුමෝදන් කරගෙන යනවා අපිට. ඒ බොහෝ දෙනෙක්ගේ දහඩිය මහන්සිය කඳුල නිසා තමයි අද මේ අපි මේ පහසුකම් ටික විඳින්නේ. ඒ නිසා මේ වගේ විශිෂ්ටතම දහමක් ලැබෙච්ච වෙලාවේ අපි ඒක මේ වගේ රටක ඉන්නකොට පින්නතුනේ ඔබ හිතන්න එපා මං ඉහළම තාක්ෂණයේ වාහනයක් ගත්තා හොඳම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තා දරුවත් හොඳම දැනක ඉගැන්නුවා කියලා එතනින් විතරක් අපට සෑහීමකට පත් වෙන්න බැහැ වෙනතනි. මේ විද්‍යාව මේ වර්තමාන දැනුම් සම්භාරය කියන්නේ වැඩිමනෝතින් අවුරුදු 5000ක උපරිමනෝතින් අවුරුදු 10000ක මිනිසාගේ උත්සාහය ප්‍රතිඵල. නමුත් ඔබ සද්ධර්මයේ නමින් යමක් අහනවා නම් ඒක කොච්චර කාලයක රිසර්ච් එක රිසල්ට් එකක්ද? ඒක සාරා සංකේ කාලපලක්ෂයක ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගික ප්‍රතිඵලයක්. ඒ නිසා අපි මේ විද්‍යාව තුළ අපි කොච්චර දක්ෂ වුණත් පින්නතුනි අපි දක්ෂයෝ නෙවෙයි. ඔබ හැමදාම අද ડોක්ටරේට් එකක් කරන්න පුළුවන් යම් කිසි සබ්ජෙක්ට් එකකින්. තව දවස් කීපකින් ඒක තව ඊට වඩා දියුණු කලීනක් වෙන ඉදිරිපත් කරනවා. ඔබට කවදාවත් මේ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න බෑ. ජය ගන්න බෑ අපට. ඒකෙන් කියන්නේ අධ්‍යාපනය ලබන්න එපා කියන එක නෙවෙයි. මේ ඉහළම අධ්‍යාපනය ලබන ගමන් අපි අනිත් පැත්තෙන් ලෝකෙ අනිත් පැයට කරන්න බැරි දේ අපි කරන්නට ඕන. ඒ තමයි අපේ හිත ඉහළ මට්ටමට අපි දියුණු කරගන්නට ඕන. ඒ සඳහා තියෙන කාලය අපට දිනෙන් දින අහිමි වෙමින් තියෙන්නේ. ඒ නිසා ලැබෙච්ච මේ මුල්ම අවස්ථාවේදී අපට කරන්න පුළුවන් උපරිම ලෙස මේ ධර්මය අහන්නට, ඒ ධර්මය හැසිරෙන්නට, ඒ ධර්මය අපේ ළඟම දරුවන්ට, ඥාතීන්ට, අමතර තාත්තලට දායාද කරන්නට අපි උත්සාහයෙන් කටයුතු කරන්නට ඕන. ඒක තමයි අපි ජීවිතෙන් ගන්න ලොකුම ප්‍රයෝජන වෙන්නේ. මේක අපට විතරක් නෙවෙයි. අපි මෙලොවට ජනිත කරපු අපේ අමතර තාත්තලට පින. අපි ඉගෙනගත්තු පාසලට, විශ්වවිද්‍යාලයට ගෞරවයක් ඒක. අපි ඉපදුණු රටට ගෞරවයක්. ඒ විතරක් නෙවෙයි. මේ දහම ලෝකෙට දායාද කරපු බුදුරජාණන් වහන්සේට කරන ලොකුම කළගුණ සැලකීමත් ඒක. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ රැස් කරගත් උතුම් පින් කමලානිසංසයෙන් පින්නතුණමින් මියගිය ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් විශේෂයෙන් අද සිහිපත් කරන මීට වසර 3කට කලින් මියගිය ආනන්ද දේවප්‍රිය ඒ පියතුමා, නයිනි නෝනගේ දෑබර පියතුමා ඇතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතීන්ටත් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මෙතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයේත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් තමන්ගේ ආදරණීය ඒ පින්වන්ත දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන ලෝකයට වැඩ ඇති පින්වන්ත දරුවන් වීමට මේ උතුම් පින්කම දෙවියන් අනුමෝදන්ව දෙවියන් විසින් ආරක්ෂාව ආශිර්වාදයේ සලසා දෙනු ලබත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච සම්බතං පුඤ්ඤං සම්බේ දේවා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. රැස්කරගත් උතුම් පින් කමයානි සංසෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පස්සල සේවා සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.